මේ ආණ්ඩුවේ ඉන්න ඇතුලේ හතුරන් සහ පිට තහතුරන් එකතු වෙනවා. අද මම දැක්ක එක්කෙනෙක් කියලා තියෙනවා මේ ඇවන් ගාඩ් එකට මේ විදිහට සලකලා යහපාලනය ගෙනියනවා. යහපාලනය ගෙනියන්න තමයි ඒකට කරේ ඕක. යහපාලනයේ ඇවන් ගාඩු එකට යන්නේ නැහැ. මේක තේරෙන්නේ නැති දේශපාලන අඳබාලයෝ. දේශපාලන හයක් හතරක් දේශපාලන පොතක් කියවලා නැති. දේශපාලන න්‍යායක් දන්නේ නැති මිනිස්සුත් දේශපාලනය වෙනවා. මොකද මේක තමයි හරිම ලේසි ජොබ් එක. ආණ්ඩුවේ කම්කරුවෙකුට ඕනේ 6-2. අපේ ඇමති මණ්ඩලයේ පාර්ලිමේන්තුවේ ඉන්නවා හරියට ආණ්ඩුවේ ජොබ් එකක් ගියා නම් කොන්දොස්තර කමක්වත් ගන්න බැරි වුණා. හැබැයි ඇමතිවරු සමහරු ඉන්නවා ඉතින් උදේට පාර්ලිමේන්තුවේ රැට නයිට් ක්ලබ් එකේ. අපිට 70 ගණන්වලත් හම්බෙලා තියෙනවා අයියලා. 80 දශකෙත් හම්බුණා, 90 දශකෙත් හම්බුණා, 21 වෙනි සතවර්ෂයේ පාදබල 20ෙදිත් හම්බුණා, 21ෙදිත් හම්බ වෙනවා. හැබැයි ඒ අයියලට දේශපාලන භූමියේ ෆුට්බෝල් ගහන්න අපිට දෙන්නේ නැහැ මතක තියාගන්න.